සංසලයි සීතයි රැගෙවෙන්නේ පාන්දරින් රන් කුකුලාහනයි දවස් ගෙවි අයියා පවුනෙන්නේ ඇත්පුනක් මා මතකේ නැදේ ඕහෝ නෙතිදිලේ නිල් ඕහෝ මල් සිනාකන් මාබසුරකේ නැලවේ අනගාවන් නිසංසලයි සීතයි රැකෙවෙන්නේ පාන්දරින් රන් කුකුලාහනයි දවස් කෙවි අයියා පවුනෙන්නේ ඇත්පුනක් මා මතකේ නැදේ සුරංගනාවන් වගේ මද පවන් සලා යන්නේ කොහෙද හිත පාවෙන්නේ ඔබේ කුමාරි ළඟ ඉන්නේ සුරංගනාවන් වගේ මද පවන් සලා යන්නේ කොහෙද හිත පාවෙන්නේ ඔබේ කුමාරි ළඟ ඉන්නේ රැවුනාවේ නැනදන් පටමි චංචල නෙත්මියුගප නිසංසලයි සීතයි රැගෙවෙන්නේ පාන්දරින් රන් කුකුලාහනයි දවස් ගෙවි අයියා පවුනෙන්නේ ඇත්පුනක් මා මතකේ රැඳේ ලොවෙන් එකෙක් එක දේටයි කොපි අඩන්න බැරිතාටයි මලක් හිතේ හිතමත්තේ ජය පරාජ පෙරලියයි ලොවෙන් එකෙක් එක දේටයි අපි අඩන්න බැරිදාටයි මලක් හිතේ හිතමත්තේ ජය පරාජ පෙරලියයි මහබේ පෙම් ජීවිතේ වෙලමි සිව්මැලි රූපෙරදා නිසංසලයි සිතයි රැගෙවෙන්නේ පාන්දරින් රන් කුකුලාහනයි දවස් ගෙවි අයියා පවුනෙන්නේ ඇත්පුනක් මා මතකේ රැඳේ ඕහෝ නෙතිදිලේ නිල් ඕහෝ මල් සිනාකන් මා බසුරතේ නැලවේ අනගාවන් නිසංසලයි සීතයි රැගෙවෙන්නේ පාන්දරින් රන් කුකුලාහනයි දවස් ගෙවි අයියා පවුනෙන්නේ ඇතුනක් මා මතකේ රැඳේ